ගැටි ගැටි ඉන්නවට වඩා එයාව අයින් කරලා ඈත් වෙලා ඉන්න එක බොහොම නිවැරදි. ඒක තුළ අපට තේරිච්ච නැති එකක් තියෙනවා. ඇත්තටම ඒ ගැටීමේ ස්වභාවය මන් තුළ තියෙන තාක්කල් එයාගෙන් විතරක් නෙමෙයි මේ ලෝකෙ හැම දෙයකම මම ගැටෙනවා. එහෙනම් ගැටීමේ ප්‍රශ්නය එයාගේ අඩුව නිසා ඇතිවෙච්ච එකක් නෙමෙයි, මන් තුළ තියෙන දුර්වලකම නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය නිවැරදි කරන්නේ නැතුව පුද්ගලයව අයින් කරන්න ගියොත් අපේ රටේ රජ්ජුරුවන්ගෙන් පටන් අරන් ඉඟන්න දක්වාම අයින් කරන්න ඕනේ. ඇයි ඉඟන්නට කාලයක් අපි සලකලා පස්සේ එතන මේ මිනිස්සු රත්තාවක් කරන්නේ නැහැ නේ. අතපය හොඳට තියෙනවනේ මේ මිනිස්සු හැමදාම අපෙන් යපෙන්දනේ අදන්නේ. දැන් මේ මිනිස්සුටත් මං අම්බ කරන්න එපායි. දැන් ඕම් ප්‍රශ්න ආවා. ඉඟන්නට දන් දෙන්නත් කැමති නැහැ. ඉඟන්නටත් බයිනවා. පන්සලට සද්දාවෙන් දන් දෙනවා. පස්සේ ආන්දුරන්ටත් රවනවා. ඇයි? ಗುಣධර්ම වඩන්නේ ටීවි බල බල ඔයේ වාඩි වෙලා කක්කා ඉඳලා රියනවාද? මාර්ගය වඩන් දෙපායි. ටීවි බලන්න දන් දුන්නම අපට පෞස් දැන් ආන්දුරන්ටත් ගැටෙනවා. ප්‍රශ්නේ තියෙන ආන්දුරන් ඉදurulකම නෙමෙයි. අර පාරේ වැටිලෙන් ඉඟන්න ඉදurulකමක් නෙමෙයි. රජකම් කරන රජුරුවන්ගේ ඉදurulකම නෙමෙයි. ගැටීමේ ඉදurulකම අපේ සිතේ පවතිනවා. ඒක හදාගත්තේ නැති නිසා ඒ හැම දෙයකම ගැටෙනවා. ඔක්කොම අත්හැරලා කාමරේ ටිකෙන් දොර වාගෙන ඉන්නවා. දැන් ඉති මිනිස්සු නැහැ නේ ගැටෙන්න බෑ. බලන්නකො මේකේ කර්ටන් එක ගැලපෙන්නේ නැහනේ. ඇයි? ඇඳේරෙදි පාට දුඹුරු කර්ටන් එක කා පාට ගැලපෙන්නේ නැහැ. ඒක මැච් එකක් වෙන්නේ නැහැ. මැච් වෙලා නැහැ. මේකේ ලයිට් එක එළිය වැඩි. නැත්නම් ලයිට් එක එළිය අඩුයි. උදකලාවේ මధుරුවේ කියන අයිටම ඒ සද්දෙට කලබල වෙනවා. ගැටෙන ස්වභාවය තියෙනකම් එයා මේ තියෙන මේ පණ නැති සිත් නැති නාම රූපත් එක්කත් ගැටෙනවා. හොඳම දේ තමයි ගැටෙන මිනිස්සු අයින් කරන්නේ නැතුව ගැටෙන ස්වභාවය නිවැරදි කරගන්න එක. අඟුලිමාලත් අපට ගැලපෙනවා. මායයත් අපට ගැලපෙනවා. සත්‍යත් ගැලපෙනවා. කලාවක උදකලාවක ඉන්න තාපසයෙකුට ගැටීමක් නැද්ද කියලා ඇහුවාම එයාට තමයි වැඩිපුර ගැටීමක් තියෙන්නේ. ජීවිතයේ අවදානම වැඩිපුරම තියෙන එයාට. කොච්චර සර්පේ ඉන්නවද, ගෝනසේ ඉන්නවද, පත්තෑ ඉන්නවද? රාට කරවලේ එයාට මොකවත් පේන්නේ නැහනේ. සද්ද එනකොට මේන සතා මොකද්ද කියලා දන්නේ නැහැ. කොච්චර කෝඳුරෝ කෑ ගන්නවද? රැල්සියෝ කෑ ගන්නවද? මැස්සෝ මදුරු කොච්චර එයාට විදිනවද? සීතල හවුව පින්න මේ හැම දෙයකම ඔරොත්තු දෙන්න බෑ. ප්‍රශ්න කොච්චර තියෙනවද? කෑම වේල හොයාගන්න මොනතරම් වේසක් දරන්න ඕනේද? තුවාලයකට බේත් ටිකක් නැහැ. පසෙව්වාම වේදනාව ඒවා තනියම විඳ ගන්න එපායි. තාපසයටත් ගැටීමක් තියෙනවා. ඒ තාපසයා සතුටින් ඉන්නේ පසෙවපු තුවාලෙදියා බලාගෙන hina වෙන්නේ එයාගේ ගැටීමේ ස්වභාවය නැති නිසා. එයා ඒ මාර්ගය තුල ආර්ය කෙනෙක් වෙච්ච නිසා. නැත්තම් ඊට වඩා ප්‍රශ්න තියෙනවා එයාට. ගැටලුව තියෙන්නේ මෙයා දුස්සීලයි කියලා අයින් කරන එක නෙමෙයි. ඒ දුස්සීලභාවය එලා දකින දුර්වලකම නිවැරදි කරගන්න එක. අනේ මේ මනුස්සයා කිසිම නැහනේ, පිළිවෙලක් නැහනේ. එයා පිළිවෙල අපිළිවෙල නෙමෙයි ප්‍රශ්නේ. එයාගේ මම පිළිවෙලක් බලාපොරොත්තු වෙච්ච එකයි ප්‍රශ්නේ. ඇයි මම පිළිවෙල බලාපොරොත්තුනේ? මම පිළිවෙලට ඉන්නවනේ, ප්‍රශ්නයක් නැහනේ. මට ඕනේ බස් එකට නැග්ගාම අනුරාධපුරයට යන්න හරි කොළඹට යන්න හරි කාල්ලට යන්න හරි මට ඒ ගමන යන්න ඕනේ. මම මොකටද ඩ්‍රයිවර් මාත්‍යට ඒ ඩ්‍රයිවිං උගන්නන්න යන්නේ? සිග්නල් දාන්න, සිග්නල් දාන්න. මනුස්සය බලන්නේ මේ මනුස්සය ටිකට් එක කඩලා දැන් මේ මනුස්සය ඩ්‍රයිවුනත් කරනවානේ. යූටර්න් එක ගන්නකොට මාත්‍ය තර්ඩ් එකට දාන්නකො කිව්වා මේ මනුස්සය නවත්තලා යතුරු දෙයි ආන්ද්‍රෝ ගණ්ඩ බස් එක කියලා. අපට ඕනේ ගාල්ලට යන්න නම් ටිකට් එක කඩලා වාඩි වෙලා ඉන්නම ගාල්ලට යවනවා බස් එක. අපි ඩ්‍රයිවිං උගන්නන්නේ නැහැ යාට. ඒ මේ ගන්නවා මේක ප්‍රශ්නයක්. අපි යම්කිසි තැනකට ගියාම ඒ මනුස්සය හරියට සලකන්නේ නැහැ. ඒ හොටල් එකේ වේටර් මනුස්සය ගණන් ගන්න. නිකන් තියෙනකොට නිකන් මේ විසිකල්ලා වාගේ තියන්නේ. ප්‍රශ්නයක් නේ, අපි ගියේ කැම කන්න, කැම ටික ලැබුණානේ. ඒ මනුස්සයා අතම්මයක් විතර ඉස්සලා විසිකලත් හරියට ඒක අපේ මේසට ආවනම් කැම ටික හම්බුනනේ සන්තෝෂෙන් කාලා යන එකනේ තියෙන්නේ. ඒ මනුස්සයා අත් දෙකෙන් දුන්නේ, දීලා වැන්දේ නැ. ඒ මනුස්සයා අපිට නමස්කාර කළේ නැ. තියලවල රිවර්ස් එකට ගියේ නැ. රිවර්ස් එකට ගිහලා පෙරලිලා වැටුන්නේ. ඇයි එහෙම ලෝක හදාගන්නේ? අපේ දුර්වලකම. කෑම කන්ද නම් ගියේ, කෑම ටික අම්බ වුණා නම් ඒක අපිට වෙන ප්‍රශ්නයක් ඇති වෙන්න බෑ. තමන් අපි නිවැරදි කරගන්න අපි බලාපොරොත්තු වෙන මානසික ලෝකයේ සතුටින් ඉන්න අනුංගුණි වැඩි කරනවා. අපි කියනවා මම කැමති නැහැ මේ කළු පාටට සුදු පාට අඳින්න. ඉතින් මම සුදු පාටට කැමති නම් මම සුදු හඳාම ඉවරනේ. ලෝකෙ ඉන්න කට්ටියට ඔක්කොම සුදු අඳින්න කියන්නේ ඇයි? මම කා පාටට කැමති නම් මම කා පාට අඳිනවා. දකින දකින හැමතැනම කා පාට තියෙන්න ඕනේ කියන එක ඒක අසාධාරණයි නේ. මෑණියන්ගේ තියෙන අසාධාරණ ප්‍රශ්නයක්. මාත්‍යාගේ චරිත ගැලපෙන්නේ නැත්නම් සහෝදරයාගේ චරිත ගැලපෙන්නේ නැත්නම් වැඩපොලේ ආම්පුතාගේ චරිත ගැලපෙන්නේ නැත්නම් වෙන රස්සාවක් වෙන ස්වාමි පුරුෂයෙක් වෙන සහෝදරයෙක් වෙන යාළුවෙක් ඔයනවා මිසක් ඒ ප්‍රශ්නේ මගේ ළඟ තියෙන එකක්. ඇයි ඒ දුර්වලකමට ඒ ගැලපෙන මානසිකත්වෙ මං අදාගත්තේ නැත්තේ? ඒකට ඔරොත්තු දෙන අවබෝධය මං ඇති කරගත්තේ නැත්තේ? ඒ කට්ටියත් එක්ක සතුටින් සාමයෙන් මගේ බෝධිසත්ව පාරමිතාව හරියට පුරාගෙන යන්න මං දක්ෂ වුණ නැත්තේ ඇයි? බලන්නකො එයාගේ දුර්වලකම එකයි එක අඩුවයි මගේ අඩුපාඩු කොච්චරක් තියෙනවද? එයාගේ දුර්වලකම් වලදී මාව නිවැරදි කරගන්න දක්ෂ වුණ නැහැ. ඒ හැම දුර්වලකමේදී මගේ කෙලෙස් මතුවෙනවා. මගේ අසත්පුරුෂකම් කඩාගෙන එළියට එනවා. ඒ හැම එකක්ම නිවැරදි කරගන්න එක කමටහන් කරගත්තේ නැහනේ. ඒවට ඔරොත්තු දෙන මානසිකත්වය මේ වෙනකොටත් අදාගත්තේ නැහනේ. අත්තරල අත්තරල අන්තිමට අඩුව තින්නේ මගේ ළඟ දැනගත්තාම දැන් මාව අත්තරලත් මං උදකලා වෙන්න ඕනේ. තමන් අත්තරල කොහොමද යන්නේ? අත්තරල යන්න තැනක් නැහැ. එතකොටයි තේරෙන්නේ මං අත්තරින්න ඕන එක නෙමෙයි අත්තරල තියෙන්නේ. අත්තරින්න ඕන නැති එකයි අත්තරල තියෙන්නේ. ඒ අඩුපාඩු තියෙන චරිතෙත් එක්ක ඉන්නකොට ගැලපෙන්නේ නැහැ නේද? ඒ ගැලපෙන්නේ නැති තැන බලන්නකෝ මාන්නය ඇති වෙන්නේ නැද්ද කියලා. උඩඟුකම ඇති වෙන්නේ නැද්ද කියලා. ආහංකාරය ඇති වෙන්නේ නැද්ද? ද්වේෂය ඇති වෙන්නේ නැද්ද? තරහ ඇති වෙන්නේ නැද්ද? වෛරය ඇති වෙන්නේ නැද්ද? මේවනේ අත්තරින්න ඕනේ. මනුස්සයව නෙමෙයි අත්තරින්න ඕනේ. ප්‍රශ්නේ නෙමෙයි අත්තරින්න ඕනේ. අපි තුල තියෙන මේ දුර්වලකම් ටික අත්තරින්න ඕනේ. මේක අර මාත්‍රිකාවේ දෙවෙනි කොටස. ඒ මාත්‍රිකාවේ තුන්වෙනි කොටස බොහොම ලස්සනයි මෑණියනි. මේ ලෝකේ අපට අකටයුත්තක් කිසිම දෙයක් වෙලා නැහැ. අපි මිනිසුන්ට බැන්නාම ඒ හේතුඵල ධාමයට අනුව මිනිස්සු අපට බයිනවා. එහෙනම් මෙතන හේතුඵල ධාම සම්පූර්ණ වෙනවා. උදේ හැරුණාම අවසන් නිින්දට යනකම් පැය 24ක් වෙනකම් කුසල් අකුසල් වල ගනුදෙනුවක් මේ තියෙන්නේ මේ විශ්වේ. දරුවා වෙලා සතුටින් කතා කරන අම්මේ මම ගෙදර යනවා. සතුටේ පුතේ. පුතා බෑග් එක ගන්නවා යනවා බලන්න මොකද කියන්නේත් නැ මේ මනුස්සයා දෙමව්පිය ගණන් ගන්නෙත් නැනේ. දැන් ඊටට වේදනාවක් එනවා. අපි උඩඟුයෙන් ආහංකාරෙන් ඉතුවක්කාරකමින් කාටරි දුක් දුන්නා නම් ඒව අපිට ඒ විදිහට එන්න එපාය. දුන්න දෙන්නේ ලැබෙන්නේ. නොදුන්න දෙ කොහොමද ලැබෙන්නේ? එහෙනම් අපට සැපයක් ඇති වෙන මොහොතේ සතුටක් ඇති වෙන මොහොතේ විවේකයක් ඇති වෙන මොහොතේ අපි දැනගන්න ඕනේ මේ කුසල් පරිසම් දෙන කාලේ. කරදරයක් හිංසාවක් පීඩාවක් ඉත් වේදනාවක් ඇති වෙන හැම මොහොතේම අපි දැනගන්න ඕනේ මේක අකුසල පරිසම් දෙන මොහොත. එහෙනම් අපිට යම්කිසි ඔරොත්තු දෙන්නේ නැති චරිතයක් ළඟ ඉඳගෙන අපට හරියට අපහාස කරනවා නම් වේදනාවක් ඇති කරනවා නම් අවිවේකයටපත් කරනවා නම් එයා නිසා අපිට හරියට මානසික දුකයි නම් අපේ මේ අකුසල මේ ගෙවෙන්නේ. කුසල් අකුසල් ගෙවන්නේ නැතුව කොහොමද නිවන් දකින්නේ? හැම බෝධිසත්වෙක්ම දැනගන්න එපා කුසලෙන් අකුසලෙන් නිදහස් වුණාම අපි නිවන් පාන්නේ. කුසල් තිබුණාම දිව්‍ය ලෝකෙ ඉපදෙනවා, අකුසල් තිබුණාම අපායෙ ඉපදෙනවා. දෙකම සම වුණාම ඒකට අදාළ තැනකකින් ඉපදෙනවා. දැන් මිනිස්සු ලෝකෙ අපි දෙකම ගෙවනවානේ. പ്രേත භූත ලෝකවල දෙකම ගෙවනවානේ. තිරිසන් ලෝකවල ගෙවනවානේ. ප්‍රාඩ පෙජරෝල බල්ලෝ යන්නේ නැද්ද? යනවා. ඉන්ටර්නැෂනල් ෆ්ලයිට් වල සීට් එකේ බල්ලෝ යනවා. පාර කකුල් කැඩිලා වැටිලා බල්ලෝ නැද්ද? ඉන්නවා. එන සත්ව කුලවල සැප විඳින දුක් විඳින සත්තු කණ්ඩායම් දෙකම ඉන්නවා. හොඳට සැපවත්ව කාලා බීලා විවේකයෙන් ඉන්න මිනිස්සු නැද්ද? දවසට එක වේලා කෑම නැතුව පාරෙත් මිනිස්සු නැද්ද? දෙකම විඳිනවනේ. මේ හැම බෝධිසත්වයෙක්ම තම තමන්ගේ පාරමිතා හොඳට පිරුවනම් සැප ලැබෙනවා. පාරමිතාවල දුර්වලකම් දුක ලැබෙනවා. ඒ දුක දෙන්න ඒ අකුසල ගෙවන්න මිනිස්සු අපිට ලං වෙලා ඉන්නවා. කර්මානුරූපී මේ සිද්ධියක් මේ සිද්ධ වෙන්නේ. මේක දැනගෙන ඒ හැම මොහොතේ මගේ අකුසල ගෙවෙනවා. ඕන් උදෙත් බැන්න මට අකුසලයක් ගෙවුවා. දැන් බඳින්නේ. තේ ටික දුන්නාම එයා සතුටින් දීලා ඉනා වෙලා. දැන් කුසලයක් පරිසම් දුන්නා. පොඩි දෙයට හායි කළ බලනවා මේ මනසෙත් එක බෑනේ මේ ගමන යන්න. ආයි අකුසලයක් පරිසම් දුන්නා. වෙන මොනවාරි අවස්ථාවක උදව්වක් කරනකොට ආයි ස්තුති කරනවා. එහෙම නැත්නම් සද්ද නැතුල ආයි කුසලයක් පරිසඳනවා. හැම මොහොතෙම කුසලයයි අකුසලයයි දකින්නවා. පුද්ගලයායි දුර්වලකමයි අමතක කරනවා. මීට වඩා පාරමී භූමියක් මේ ලෝකේ කොහෙවත් නැහැ. මාත්‍රිකාව නොකිය මං කිව්වේ. මේ ලෝකේ හැමතැනම ධම්මානුපස්සනාව වඩන්න තිනේ. අපි ධම්මානුපස්සනාව වඩන්න දක්ෂ නැහැ. කලින් අපි කිව්වේ වේදනානුපස්සනාව. වේදනානුපස්සනාව වඩන්න දක්ෂ නැහැ. මෑණියනි යම්කිසි කෙනෙක් අපට අකටයුතු දෙයක් කරනවා. අපට විරුද්ධව කටයුතු කරනවා. අපට හිංසා පීඩා කරනවා. ඒ හැම මොහොතෙම මේ හැම ප්‍රශ්නයක්ම කොයිද තියෙන්නේ? සිතේ. සිතේ. දැන් මෑණියන්ට මාත්‍ය හරි කවුරු කෙනෙක් කියලා බය මේ පුතා බයිනවා කිමුකෝ කියනවා අක්කේ ඔයාට තරහා යනවද නැද්ද කියලා මට දැනගන්න ඕනේ. ඒ නිසා මම ටිකක් බැනලා ඔයාව අවුස්සනවා. ඔයාට තරහා ගියොත් තරහා තියෙන බව දැනගන්නවා. තරහා ගියේ නැතුව ඉනා වෙලා හිටියොත් ඔයාට තරහා යන්නේ නැහැ. ඔයා ද්වේෂය නැති කරලා මෛත්‍රිය වඩපු කෙනෙක් කියලා ඔලා දැනුවත් කරලා විස්තර සම්පූර්ණ පැහැදිලි කරලා තිරියම්මාගේ ඉඳලාම බනිනවා. මුළු අත්මුතු પરම්පරාවන පතර යන මෑණියෝ දන්නවනේ කතන්දරේ මේ අවසන්ඩ බන්නේ කියලා ඉනාවේ ඉන්නවා. ඕම් පුතේ. කිරියම්මට බැන්න කිරියත්තට බැන්නේ නැහැ. මතක් කරනවා. ඇයි තව එක්කෙනෙක් අත්දරුණලු. හැබැයි ඒ කතන්දරේ මොකවත් කියන්නේ නැහැ. එක පාට කඩාගෙන පැනලා බයිනවා. වචන තුන හතර යනකොට ඒ මනුස්සයත් එක්ක ජම්ම වෛර බැඳගන්න නැද්ද? නයි වෛරට එන්නේ නැද්ද? මොකද ඒ වෙනස? දැනුවත්ව බැනුම් ආන එකත් නොදැනුවත්ව බැනුම් ආන එකෙත් වෙනසක් තියෙනවා මෑණියනි. මේක චිත්තානුපස්සනාව. අවබෝධයෙන් ඉන්න සිතට, සීයෙන් ඉන්න සිතට, මාර්ගය තුල නිතරම ගමන් කරන සිතට මේ ලෝකේ කිසිම කෙනෙකුට දුකක් දෙන්න බෑ. ඇයි? එයා දුක ස්පර්ශ කරන්නේ නැහැ. අවබෝධයක් නැති සිතට, මාර්ගය දන්නේ නැති සිතට මෑණින් මොකුත් කියන්න නෑ. ඇරිලා බැලුවත් තරහා යනවා. මොකද බලන්නේ? ආනවා එයා. මොකද බලන්නේ කියලා අහනවා. මම බලපේ කොහේයි බැලුවේ කියලා අහුවා නම් ඒකට උත්තර නැහනේ. දැන් ළමයි තියා බැලුවම යනවා. ඇයි බලන්නේ මන්දියා? ඔයා දිහා බලපේ කරි. ඒක බලන්නේ කොහේයි මන්දියා බැලුවේ. එතකොට එහත් ඒ වරද්දම කරලානේ. මෙයාට දින 14 නම් එයාට 14ක් දෙන්න එපා. දෙන්නම එකම වරදනේ කරලා තියෙන්නේ. අපි නිතරම හපිව බලන්නේ. අනිත් එක්කෙනා විතරයි බලන්නේ. සතර සටිපට්ඨානේ වඩන්න තියෙන්නේ. තවාදීර කීපයක් වෙන මේක දැනගති. මෑණියනි ඒක අවබෝධයෙන් 100න් එක වඩනවා නම් හැම මොහොතේම ඒ අවබෝධය තුළ ඉන්නවා නම් එයා තාපසයා. එයා ආර්ය කෙනෙක්. එයා බුදුන් සරණ යන කෙනෙක්. ඒ අවබෝධය නැතුව ඔය ගැටි ගැටි ඇලි ඇලි නඩු කිය කිය ඔය ප්‍රශ්න දාගෙන තරහා යනකොට බඩ මුට්ටු පොලේ ගන්නවා. ආයි ආපිකෝ ගිල අරන් එනවා. ආයි තරහා යන කෝපපින් පොඩි කරනවා. නැවත ඒවා ගම් ගාලා අලවනවා. එහෙම නැත්නම් කඩෙන් ගේනවා. එයා පුතුජනයා. එයා ගියා. එයා උම්මත්තකයි. බුදුහාමුදුරේ දෙන්නගේ චරිත කිනා මේ අවබෝධයෙන් යන කෙනා ආර්ය කෙනෙක්. එයා බුදුන් සරණ යන කෙනෙක්. ඒක නැති කෙනා හැමදාම දුක් විඳිනවා. ඕක නිවැරදි කරගන්න බැරුව තමයි මේ බුද්ධ ශාසන 28 30 ආවේ. මේ ශාසනයවත් ඕක නිවැරදි කරගන්න. ඕකමයි අදුව. ඕක නිවැරදි කරගන්න බැරුව තමයි මේ ඉපදෙන්නේ. ඇතිදේ ඇතිසැටියෙන් දැනගෙන తాවකාලික පරිභෝජනයක් පමණයි. කිසිම දෙයක් ගේන්නත් බෑ, ගෙනියන්නත් බෑ. පරිභෝජනය කළ තියලා යන්න ඕනේ. දැන් වාණේ තියෙනවා. පුතා වාණේ ගෙනියන්න පුළුවන්ද? බෑ. හෙයි. මේ ලෝකේ කිසිම කෙනෙක් මැරෙනකොට වාණයක් අරන් ගිල්ල නැහැ. තියලා ගින් තියෙන්නේ. එහෙනම් අපේ කුසලයට අපිට ගෙවල් පාලවනා, දෙමව්පිය පාලවනා, රස්සාවල් පාලවනා, ධන ධාන්‍ය සම්පත් පාලවනා, යාන වාහන පාලවනා, සියලු බඩමුට්ටු පාලවනා. ඒ කුසලයට හම්බ වුණේ. අකුසලයට ඒ වයිමි වෙනවා. එහෙනම් කුසලයට මේ හැමදේම ලැබිලා තියෙනවා. හැබැයි හෙලිකොප්ටරයක් නැහැ. බුල්ඩෝසරයක් නැහැ. කැටපිලරයක් නෑ. ඇයි? ඒවා අකුසල නිසා පාලවුන්නේ නෑ. යන්න වාහනයක් තියෙනවා, ඉන්න ගෙයක් තියෙනවා, පරිභෝජනය කරගන්න ඇඳුම් කට්ටල කීපයක් තියෙනවා. ඒවා කුසලයට පාලුණා. තියෙන දේවල් ඔක්කොම කුසල්. ලැබිච්ච දේවල්, ලැබෙන දේවල් කුසල්. නොලැබෙන දේවල්, අයිමී වෙන දේවල් ඔක්කොම අකුසල්. මේ හැමදේම අපි මේ සංසාරේ මේ භවයේ ජීවත් වෙනකන් తాවකාලික පරිභෝජනය සඳහා පමණයි. නිවනට කමඨාන් කරගෙන පරිභෝජනය කරලා තියලා යන මේ භව දැනගෙන ඉන්නවා. අද මේ පුතා ළඟ තියෙන මුදල් තව වෙන කෙනෙක් ළඟ. අද මේගොල්ල ළඟ තියෙන බඩමුට්ටු තව කෙනෙක් ළඟට ඊළඟට යනවා. එකමගේ අවුරුදු මිලියන ගණනක ඉඳලා ගණන් ගත්තාම එතනම ගෙවල් කීයක් ඇදලා තියෙනවද? ඒකට ඔප්පු කීයක් ඇදලා තියෙනවද? එකම රට රජකම් කරපු රජුරෝ ගත්තාම හැම බුද්ධ ශාසනයෙම දහස් ගණන් ඉන්නවනේ. එතන මේ රටේ අයිතිකාරයෝ ඉන්නවනේ මිලියන ගණන්. එතකොට කාගේද මේක? එකම ඉදමකට ඔප්පු හැම රාජධානියකම හැදෙනවනම් හැම සතවර්ෂෙටම හැදෙනවනම් අයිතිකාරය මිලියන ගාණක් නැ කාගේද කොයි ඔප්පුවටද මේක දෙන්නේ? දෙන්න එකක් නැහැ. ගන්න එකක් නැහැ. මේක පහළ වුණා කර්මානු රූපිය කුසල කුසල් වලට අනුව දුක සැප ලැබෙනවා එකෙන්. ඒවා කමඨාන් කරගෙන පරිභෝජනය කරලා තියලා යනවා කියන මානසිකත්වයෙන් ඉන්නේ එකක්වත් උපාදානය කරගන්නේ නැහැ. හැමදේම తాවකාලික පරිභෝජනය සඳහා පමණයි. මෙන්න මේ මානසිකත්වය ගනුදෙනු කරනවා නම් අම්බ කරනවා නම් ඒවා ඒ විදිහට ආයෝජනය කරනවා නම් හැමදේම තියලා යන බව දැනගෙන මේක తాවකාලික පාවිච්චියක් මෙතන තියෙන්නේ. මම මුරකාරයෙක් විතරයි අයිතිකාරය නෙමෙයි. අයිතිකාරයෙක් නම් ගෙනියනවා. මුරකාරය ඒක තියලා යනවා. එහෙනම් මම මේවා පාවිච්චි කරලා තියලා යනවා. එහෙනම් මම මුරකාරයෙක් විතරයි මේ බඩු මුට්ටු වලට. බැංකුවේ තියෙන සල්ලි වලත් මම මුරකාරයා. පාරේ තියෙන නවත්තලාපු වාහනේත් මුරකාරයා. ඒ නිසා තමයි මම ඒක ආරක්ෂා කරලා තියලා යන්නේ. මම මේ මුරකාරයෙක්ගේ වැඩක් මේ කරන්නේ. මේ බව දන්නවනම් මේක වඩනවනම් පුරුදු කරනවනම් නාම රූප වලට අවු වෙන්නේ නැතුව ඉන්නවනම් එයාත් නා වඩන කෙනෙක්. මේක දෛනික ජීවිතයේ සතර ඉරියව්වෙන් වඩන්න තියෙන එකක්. මේ ලෝකයේ හැමදේම తాවකාලික පරිභෝජනය සඳහා අපි එක උපාදානය කරගන්නවා. මේක මගේ මටයි අයිති වෙන කාටවත් අම්බෙන්නේ නැහැ. මේක මම තමයි මගේ අයිතිකාරය කියලා. ඒ මල්ලා ගත්තා මෙතනම පෙරේතෙක් වෙලා භූතයෙක් වෙලා ඉපදෙනවා. ඇයි ඒකට එක සිත බැඳිලා? ඒ දුර්වලකම අපේ. කයවත් මට අයිති නැහැ. මට ගෙනියන්න බෑ. ඒකත් මිනිස්සු එක්ක පුච්චනවා එමු නැත්තම් වල දානවා. මගේ කයත් මට අයිති නැත්තම් මේ ගල්වල තෙමින් තෙමේ යකඩ ටික අයිති වෙන්නේ කොහමද? මේ සරල සමීකරණේ තේරුන්නේ නැහනේ. තමන්ගේ පුසේ ඉපදෙන දරුවා මෑණියනි. තමන්ගේ පුතා තමන්ගේ දුව කියලා අපි කියනවා. බැඳන පස්සේ අයිති කාටද? අසනීපු නම් කාටද අයිති? අපට අයිති නැහැ. බලන්නවත් බෑ. දොස්තර මාත්‍යට අයිති. දොස්තර මාත්‍යට අයිති. එයා තමයි කියන්නේ. පහේ ඉඳලා හයට පුළුවන් බලන්න. අයයි කල ආ බලන්න බෑ. අපේ දරුවා ආ ඒවා ගෙදර තියාගන්න. දරුවා දැන් අපට අයිති. ඉර ගෙදර දැන් මම කාටද අයිති? ජේලර්ට අයිති. මගේ දරුවා මමයි කිරි දුන්නේ මමයි ඉගැන්නුවේ ඒ කතන්දර එතනට අදාල නැහැ. ජේලර්ට ඕනෑ විදිහට එතන ඉන්න ඕනේ. ජේලර්ට අයිති. ඒත් එකම දරුවට අයිතිකාරු කීයක් ඉන්නවද? මේ ලෝකේ කිසිම දෙයක් කිසිම කෙනෙක් යටතේ පවතින්නේ නැහැ. කාටවත් මේකේ අයිතිකාරකම ගන්න බෑ. නඩත්තු කරන්න බෑ. මේ යථාර්ථය දැනගත්තාම එයා කාය අනුපස්සනා වදන කෙනෙක්. මෑණියනි කෙනෙක්ව හදන්න පුළුවන් නම් ඉස්ලාම් බුදුහාමුදුරෝ දේවදත්තව හදනවනේ. හදන්න බෑ මෑණියනි. එයා හදන්න ඕනේ. බණ කියන්න පුළුවන් බණ වාර 1000ක් කියනවා. එයා එකක්වත් පිළිගන්නේ නැහැ. දැන් එකෙන් වැඩක් තියනවද? හැබැයි එකයි කියන්නේ. ඒක එහෙම පිළිගත්තා දුනා. වැඩක් තියනවනේ. දැන් මෑණිය උගන්නනවා. ඒ ළමයි ඉගෙන ගන්න. පුළුවන් ද විභාගේ පාස් කරන්න? හැබැයි මෑණිය උගන්වන්නේ නැහැ. හැබැයි එයා ඉගෙන ගන්නවා. අනිවාර්යෙන් පාස් වෙනවා. අපි හිතනවා මම මෙච්චර හොඳට ඉගෙනුවේ නැහනේ. මේ මාස 100ක් අරන්නේ. හැබැයි මම උගන්වලා තියෙන විෂයට අනුව බලනකොට කොහමද 40ට වඩා එන්න බෑනේ. 100ක් ආයකම් ඉගෙන ගන්නවා යා. එහෙනම් එයා පාස් වෙනවා. මේ ලෝකේ මේ පුරුදු කළාම වැඩුවාම තමයි මාර්ගයේ හම්බෙන්නේ. එහෙම නැතුව මේ එහෙම ආගෙන හිටියට එහෙම හම්බෙන්නේ නැහැ. අවුරුදු 20ක් ඔතල රටේ තරුණයෙක් ඇවිල්ලා අවුරුදු 20ක් ආගෙන හිටියා. මොකවත් වැඩුවේ නැහැ. පුරුදු කළේ නැහැ. සමහර කට්ටිය ඉන්නවා මේ මොනවා කතා කරනකොටත් එයාගේ මාන්නය නඩත්තු කරනවා, ලස්සනට නඩත්තු කරනවා. ඒ කාලේ මේ අපිනේ මේ දළදා මාලිගා බාර හිටියේ. කොයි කාලේද? 1940 ගණන් වල. මේක අවුරුදු කීයක් ගිහිල්ලා ඒත් ඒක නඩත්තු කරනවා යා. ඒ කාලේ මාලිගාවට මල් දුන්නේ අපි කිරියත්තා. කිරියත්තා කොයි කාලේ? සුද්දාගේ කාලේ. මේ කල්පනා කරන මේ මනුස්සයා පිස්සුනේ. මේ මනුස්සයා ඉන්නේ අවුරුදු 100කට කලින්. තාම මේ මනුස්සයා මේ විශ්වගම්මාන යුගයට ඇවිල්ලා නැහැ. ගල් යුගේ ඉන්නේ තාම. අර කියන එක කියනවා. අර මාන්නේ. එතකොට බලන්න අවුරුදු 100ට කතා කලින් එක ගත්තත් අවුරුදු 50ට කලින් ගත්තත් දැන් එක ගත්තත් අනාගතයකට හරියට මාන්නේ නඩත්තු කරනවානේ. දැන් එට අපි දළදා මාලිගාවට ගියත් අපි පිළිගන්නවා. අතුලට ගිහලා දන්ත ධාතුන් වහන්සේ ළඟට ගිහලා වඳින්න පුළුවන්. එහෙම අපිට සැලකිල්ල තියෙනවා. ගියේ නැහැ. ඒ කියන්නේ අනාගතෙත් මාන්නේ නඩත්තු කරනවා. අදයි හැමතැනම නියතමානිකම නඩත්තු කරනවද? නෑනේ. යථාපාතකම නඩත්තු කරනවද? නෑනේ. ඇයි මේ මොකද්ද වෙලා තින්නේ කියලා ආර්ය මාර්ගයට වඩා අනාර්ය මාර්ගය පිළිබඳ පුණුව වැඩි යාට. ඇස් දෙක වාගෙන කතා කළත්, ඇස් දෙක හැරගෙන කතා කළත්, 100ෙන් කතා කළත්, 80ෙන් කතා කළත්, කල්පනාවෙන් හිටියත් නැතුව හිටියත්, හරියට අර කෙලස්ติก නඩත්තු වෙනවා යාගේ. පුණුව වැඩි. භාවිතා කරලා නැහැ. ආර්ය මාර්ගය. බුදුහාමුදුරු දේශනා කරන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, එහෙම නැත්නම් මේ නිවන් මාර්ගය භාවිතා කෙරුවාම, ඒක බහුලව භාවිතා කළාම, ඊට පස්සේ අරකට වඩා මේකේ තිනවා. කොයි වෙලාවෙත් යා නියතමානි. යාගෙන් අහනවා, ඒ කාලේ ඔයගලන් කිරියත්වල නේද මල් පූජා කළේ? අනේ කිරියත් අවුරුදු 20ක් මල් පූජා කර කර හිටියා. ඉතින් මොකවත් වැඩක් කළේ නැහැ. ඉතින් මොනව කරන් පව්? ඉතින් ඒ අපරාධේ කාලේ දැන් අපිවත් වැඩක් කරන්න එපා. ඒ නිසා අපි ඒවා මේ පුළුවන් ඇච්චිට පවර්ලා දැන් මේ දවස්වල මේ අඩුපාඩු ටිකක් අදන්න, ටිකක් ආරණ්‍යයට වෙලා ටිකක් බණ ටිකක් අහනවා. මේ දවස් මාර්ගේ වඩන්න ඕනේ, අඩුපාඩු අදන්න ඕනේ. ඕන් ඒ මනසගේ නියතමානිකම හරි ශ්‍රේෂ්ඨයි. නියතමානිකම නඩත්තු කරන්නේ මාන්නේ නඩත්තු කරනවා.